2013 වසරේ 4 වෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. නව වසරේ බොහෝ දෙනා රාජකාරි වලට පිටත් වෙනවා වෙනුවට අපේ පින්නතුන් තම රාජකාරිය නිවන් අවබෝධ කර ගැනීමයි කියන පරමාර්ථයෙන් මේ භාවනා වැඩසටහනට පිටත් වෙලා නිවසෙන් පැමිණියා. හැකියාවකින් රස්සාවකින් ලැබෙන ඵල ප්‍රයෝජනයට වඩා මෙලවත් සසරත් සනසවන මහා බලයක් මේ භාවනා මේ වැඩසටහනෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබලඟ මහත් වීරයක් තිබිය යුතුමයි ඒ වීරය ඇති කරගන්න. ලෞතර බුදුහාමුදුරුවෝ මේ ශ්‍රී සද්ධර්මය ගැන මෙනෙහි කරනකොට උන්වහන්සේට තමන්ගේ ඔළුව පැලිලා යයි කියලා හිතුණා. ඒ කියන්නේ මහත් වේදනාවකට පත් වුණා. උන්වහන්සේ වෙලාවේ අදිෂ්ඨාන කළා මගේ හිස පැලිලා නෙමේ හත් කඩකට පැලිලා ගියා. මම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ පින්නතුනේ මහත් වෙහසක් දැරිය යුතු කාරණයක් බුද්ධිමය වශයෙන්. ඔළුවේ තියෙන සියලුම ශෛල අවදි වෙන මොහොතේදී අවබෝධයට පාත්‍ර වෙන දර්ශනයක් මේක. ඒ අවදි වීම සඳහා අපි හොඳින් අදිෂ්ඨානය යුතුව නුවණින් ධර්මයේ සොයාගෙන යන ගමන කළ යුතුයි. ඉන්ද්‍රියන්ට හසු නොවන ධර්මය වෙන්න පුළුවන්. නමුත් අපි ඉන්ද්‍රියන් වලින් හඹාගෙන යා හැකි දුරක් යා යුතුයි. ඒ දුර සම්පූර්ණ වුණාට පසුව ඔබට තවත් අධිචිත්ත අධිඥාන බලවේගත් ඔබ තුල ජනිත වී ඔබට හැකියාව ලැබේවි. ඔබව පසු කරගෙන ඔබට යන්න. අන්නේ ගමනට තමයි කියන්නේ නිවන් මඟ කියලා. ඔබ හැමදාම හැම කාර්යයක්ම සිද්ධ කරන්නේ ඔබව ඉදිරියෙන් තබාගෙන මුල් කරගෙන ඒ තුල සිටගෙන ධර්මය හොයලා මමත්වයෙන් යා හැකි ඉහළම දුරට ගිහිල්ලා අපි මමත්වේ පහු කරගෙන ඒ විශ්වාසී ගමන අනන්ත වූ ගමන අකාලික වූ ගමන මනසින් ගමන් කරනවා. එනිසා මහත් වූ කල්පනාවකින් ඇසීමත් මෙනෙහි කිරීමත් සිදුවිය යුතුයි. පින්නතුන්ගේ කාර්යයක් හැටියට ඔබට නිර්වාණ අවබෝධය කරගන්නට මේ භවය මේ අවස්ථාව තරම් අවස්ථාවක් ඔබ ලෝකෙ කොහෙවත් ප්‍රාර්ථනා කරන්නට එපා. ඔබට හමු වෙන්නේ නැහැ. මේක තමයි හොඳම අවස්ථාව. මේ ධර්මයේ දැක්කොත් ඒ දැකපු පිරිසට පුළුවන්කම ලැබේවි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ළඟට හරියන්න. එහෙම නැතුව නියත ගතියක් නැති මනසකට නම් ස්ථීරව කියන්න බෑ එතෙන්ට යන්න පුළුවන් කියලා. ඔබ සංසාරයේ කරන ලද මහා පාපයන් මකා ගන්න තියෙන හොඳම අවස්ථාව. සද්ධර්මය අවබෝධ කරගන්නවත් එක්කම මහා පව් කෝටි ගානක් පින්නතුනේ අහෝසි වෙලා යනවා. අහෝසි කර්ම බලවේග බවට පත් වෙලා යනවා. ඒ මාර්ගඵල ශක්තිය තියෙන නිසා ඒ කර්ම බලවේගයට එන්න පුළුවන් කමක් නැහැ. ඒකාන්ත වශයෙන්ම සුගතියේ රඳවන බලයක් මනස තුල පිහිටනවා. මොකන්ද ඔබ කරගත යුත්තේ, කළ යුත්තේ? මේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නැති ධර්මයේ හොයාගෙන යන්න ඕන. ඒක ඔබේ බුද්ධි ගෝචර කරගන්න හරි අමාරු කාර්යයක්. ඒත් ඔබ නොහල යුතුයි. ඔබගේ අවශ්‍යතාවය, වුවමනාව, මහත් වෙහෙසෙන් වෙහෙසකින්, මහත් බලාපොරොත්තුවකින් ඒ ධර්මය සොයා ගැනීම සඳහා වෙහෙස විය යුතුයි. මේ අවේදීත ධර්මය ඔබ සෙවිය යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඔබම විමසන්න, ඔබම ප්‍රශ්නාර්ථයක් යොමු කරන්න ඔබේ මනසට, මොකද්ද මේ අවේදීත ධර්මය කියලා කියන්නේ? නුවණට දෙන්න. අපි ගණන් හදන්නේ එහෙමනේනේ, පැරණි දෙයක් කල්පනා කරන්නේ එහෙමනේ, ඒ වචනේ අරන් නුවණට දෙනවා. විභාගයක් ලියන්නේ එහෙමනේ. ඒ විදියටම ඔබත් දෙන්න නුවණට, මොකද්ද මේ අවේදීත කියන්නේ? විඳින්න නැති දෙයක්, විඳින්න නැති සපා මොකන්ද? හැබැයි ඔබට හිතේ හරමයි මෙහෙමයි කියලා ඒව වැදගත් නැහැ පින්නතුනේ. ඔබ දැකිය යුතුයි, ප්‍රත්‍යක්ෂ විය යුතුයි ඔබගේ නුවණට. එනිසා ඔබේ අවේදීත නිවන සොයාගත යුතුයි. විමුක්ති සහගතයි. විමුක්ති සහගතයි කියලා කියන්නේ මොකන්ද? සියලු දෙයින් නිදහස් වූ කියන එකයි. විමුක්තිය කියන්නේ ඒකයි. තණ්හා විමුක්ති වෙනවා. කිසිම දෙයකට තණ්හාවක් නැහැ. ඒ කියන්නේ ඇලීමයි ගැටීමයි දෙකටම තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි දෙකම නැහැ. ඒ නිසා බාහිරේ තියෙන දේවල් නම් දීලා තණ්හාව නැති කරගන්න බෑ. ඔබ ප්‍රඥාවෙන් තණ්හාව නැති කෙනෙක්. තණ්හාව කියන්නේ තණ්හාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි ඇලෙනවා ගැටෙනවා මධ්‍යස්ථව ඉන්නවා. තණ්හාව නැති කෙනාගේ ලක්ෂණය තමයි ඇලෙන්නේ ගැටෙන්නේ මධ්‍යස්ථව ඉන්නේ. සත්පුජ්‍යල න්‍යායක් දෘෂ්ටියක් සංකල්පයක් නැහැ. මොකද ඒක මාස්වයය ආයතුයි. එය ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. හැබැයි ඔබේ හිතට හිතෙන්න පුළුවන් තණ්හාව නැහැ කියන්නේ ඉතින් හරි සැපතනක් නේ, සුවතනක් නේ. තණ්හාව නැහැ කියන්නේ කෙලෙස් නැ නේද කියලා ඔහොම හිතෙන්න පුළුවන්. එහෙම සිතුවිලි වැඩක් නැහැ. ඔබ ධර්මයේ ඉගෙන ගන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ, ඔබ ප්‍රත්‍යක්ෂ කරන්න. ඔබට මේ භවයේදී පුළුවන් මේ මාර්ගඵල අවබෝධය කරගන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාවයි නැති කරන්න ඕන. මොකද්ද තණ්හාව කියන්නේ? ඉන්ද්‍රිය බද්ධයට තියෙන තණ්හාව, අතීත අනාගත වර්තමානයට තියෙන තණ්හාව, සැප විඳින්න දුක් විඳින්න මධ්‍යස්ථව සිටින්න තියෙන තණ්හාව, ඇලෙන්න ගැටෙන්න තියෙන තණ්හාව, බොහෝ දේ රැස් කරන්න, තවත් දේවල් අතහරින්න, තවත් දේවල් වෙනස් කරන්න තියෙන තණ්හාව, ඕනකම. මොකද්ද මේ කියන කාරණේ? ඔබ කම්මැලි වෙන්න නෙමෙයි තියෙන්නේ, ඔබට වීර්යවන්තව මේ නුවණින් මේක ප්‍රත්‍යක්ෂ කරන්න. සමහර අය මේව කිව්වම කම්මැලි වෙලා පාඩුවේ ඉන්න පුළුවන් බලනවා. ඒ පාඩුවේ හිටියට නිවන් හම්බෙන්නේ නැහැ. මේක නුවණින් හොයාගෙන යන්න. නුවණින් සොයාගෙන ගිහිල්ලා ඒ ධර්මය දකින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ දැකිය යුතු ඉඩවනින් හිරු සඳු පායන් නැති ලෝකය. ඒකෙන් අදහස් කරන්නේ, හිරු සඳුයි කියන එකෙන් අදහස් කරන්නේ රාත්‍රී කාලයේ තමයි සඳු කියන්නේ. හිරු කියන්නේ දහවල් කාලය. එතකොට දහවල් කාලයත් රාත්‍රී කාලයත් නැති ලෝකය තමයි ඔබ දැකිය යුත්තේ. රාත්‍රී කාලයත් දහවල් කාලයත් නැති ලෝකය ඔබගේ උපරිම වීරයෙන්, උපරිම ඥාණයෙන්, උපරිම බලයෙන්, උපරිම අදිෂ්ඨානයෙන් ගොස් ඔබ දකින්න, අවබෝධ කරගන්න. මොලේ 100%ක් ස්නායු ක්‍රියාකාරීත්වයන් වැඩිලා තමයි දර්ශන බලවේගය පිහිටන්නේ. ඒ ලෝකයේ ස්වභාවය කුමක්ද? ඒ ලෝකයේ ජීවිතය කුමක්ද? ඒ ජීවිතයේ, ඒ ලෝකයේ උපදීම කුමක්ද? ඒ ලෝකයේ පැවැත්ම කුමක්ද? ඒ ලෝකයේ අවසානය කුමක්ද? ආලෝකයේ සහ අන්ධකාරයේ නැති ලෝකයේ ස්වභාවය කුමක්ද? ඔබ ගැඹුරින් ගැඹුරට නිවැරදිම නිවැරදි පිළිතුර සොයාගෙන යන්න. එක පිළිතුරක් සොයාගත්තට පස්සේ ඔබට ඒකේ අඩුවක් තේරෙනවා නම් ඔබේ මනසට දැනෙනවා ඒක. ඔබ හරි විදියට නම් ඔබ පාත්‍ර විය යුතුයි ඒ අන්ධකාරය සහ ආලෝකය නැති ශ්‍රේෂ්ඨත්වයට. එයට පාත්‍ර වෙන්නට නම් ඔබ පිටුපසට ඇද දමන මිත්‍යා බන්ධන නැති විය යුතුයි ඔබගේ ජීවිතේ. ධනය නිසා, බලය නිසා, ඥාතීන් නිසා, හිතමිත්‍රයෝ නිසා, මරණෙදි මේ හැම දෙයක්ම දාල වෙනවා, දාල යන්න සිද්ධ වෙනවා. එදාට හඳා වැළපෙනවට වැඩිය හොඳයි අදම මේ අත්හල යුතු සියල්ල අත්හැර දමලා, ඒ මරණයේදී යමක් අතහැරලා යනවද, ඒ සියල්ලම මම මේ මොහොතේදී අතහරිනවා. අන්නේ අතහැරීම සමගම ඔබ ඒ අන්ධකාරය සහ ආලෝකයේ ඉක්මව යනවා. මරණදී යමක් අතහරිනවද යමක්, ඒ සියල්ලම ඔබ අත්හල යුතුයි. ධර්ම අවබෝධයට මනසින් ඒ වගේම ඔබ සොයා යා යුතුයි ආලෝකයේ සහ අන්ධකාරයේ නැති ඒ අවස්ථාව. ඒ අවස්ථාවේ තමයි ඔබට තණ්හාව නැත්තේ. ආලෝකයේ සහ අන්ධකාරයේ ඇති තැන ඔබට තණ්හාව තියෙනවා. ඔබ වෛර කරන තැන, ප්‍රේම කරන තැන ඔබට තණ්හාව තියෙනවා. ආගමන් ජාතියක් වර්ගයක් පරම්පරාවක් අල්ලගෙන ඉන්න තැන තණ්හාව තියෙනවා. ඒ සියල්ලගේ නිදහස් වූ තැන මට මමවත් නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවත් සමගම ඔබ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ගියපු ඉක්මවා ගියපු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨත්වය හරි අපූර්වයි. ඒ ශ්‍රේෂ්ඨත්වය තුළ බොහෝ දුක් දුරු කරන සුළුයි. කිසිම දුකක් නැති, කිසිම සැපක් නැති, කිසිම රූපයක් අරූපයක් නැති, කිසිම ආලෝකයක් අන්ධකාරයක් නැති, කිසිම දෘෂ්ටියක් හෝ සංකල්පයක් නැති, කිසිම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොගැසෙන ඒ අපූර්වත්වයේ දහම දකින්න වීරය කරන්න, මහන්සි වෙන්න, ඒ ධර්මයම සොයා යන්න. කිසිම ආලෝකයක් හෝ අන්ධකාරයක් නැති, කිසිම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොගැවසෙන කිසිම දෘෂ්ටියක්, කිසිම සංකල්පයක් නැති, මා හෝ අන් කෙනෙක් නැති, උපතක් හෝ පැවැත්මක් හෝ මරණයක් නැති ඒ අපූර්වත්වය සොයා යමි. ඒ අපූර්වත්වය සොයා යමි. විමසුන් බුද්ධියෙන් යුතුවමයි ශ්‍රී සද්ධර්මය, ලෝකෝත්තර ධර්මය අවබෝධ වන්නේ, ප්‍රත්‍යක්ෂ වන්නේ, මාර්ගඵල ලැබෙන්නේ. එදා ගාථාව සිහියෙන් නුවණින් වීරියෙන් යුතුව ශ්‍රවණය කළා. ඒ නිසා අවබෝධයට පාත්‍ර වුණා. එක ගාථාව ශ්‍රවණය කරන්දී දැන් මෙහෙම විමසගෙන යනකොට කෙනෙකුට ඔළුවේ රිදුමක් කැක්කුමක් එන්න පුළුවන්. ඒක එදාර බෝමැඬ මුලදී බුදුරජාණන් වහන්සේගේ ඔළුවට ආපු කැක්කුමම තමයි. ඒ හිසේ කැක්කුම් ඔක්කොම විමර්ශන බුද්ධිය හේතුවෙන් කියලා කියන්න බෑ. අවුව රස්නේ වැඩි වුණත් හිසක කියනවා, සෙම පිට වැඩි වුණත් හිසක කියනවා. ඒ හේතු නැතුව විමසුන් බුද්ධියෙන් නොත් මහන්සි වෙනකොට හිසක කියනවා. ඒ හේතු නැතුව. ඒ හේතු තිබුණොත් ඒවට අයිති. ඇයි ඒ හිසක කියන්නේ? හොඳින් නිදිගත් ස්නායු වඩා වර්ධනය වෙනවා, දියුණු වෙනවා. ඒකයි ඒ කැක්කුම. ඔය විදියට පුරුදු කළාම ඒ මොළේට හැකියාව ලැබෙන ලොකු බර, ලොකු දර්ශනයක්, ලොකු දුරක් දකින්න පුළුවන් බලය හට ගන්නවා. ශාරීරිකව වේදනාව දැනෙද්දි බර ඔසල පුරුදු වෙච්ච කෙනාට ලොකු බරක් උසවන්න පුළුවන්. ඒ වගේම තමයි විදර්ශනා භාවනා, විමසා බැලීමේ භාවනාව. මොනවද? ලෝකෝත්තර ධර්මයේ විමසා බැලීමේ භාවනාව. එහෙම නැතුව පංචස්කන්ධේ විමසලා බල්ල වැඩන්නේ. දුකත්, සමුදයත්, නිරෝධයත්, නිරෝධගාමිනී ප්‍රතිපදාවත් විමසා බැලීමේ භාවනාව විදර්ශනා භාවනාව. දැන් ඔබ හොයනවා මොනවද මේ ලෝකෝත්තර ධර්මය කියන්නේ කුමක්ද කියලා. දැන් සාමාන්‍ය ලෝකේනොත් අපි විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අල්ලගෙන. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන දේවල් වලට වැටිලා ඒවා මත ඒවා ලබා ගන්න, ඒවා වෙනස් කර ගන්න, ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න අපි විමසුන් බුද්ධිය යොමු කළා. මේ වෙනස් මගක්, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අල්ලගන්න නෙමෙයි, මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලගන්න නෙමෙයි, මේවත් එක්ක ඇලෙන්න ගැටෙන්න මධ්‍යස්ථව කටයුතු කරන්න නෙමෙයි. ලෝක සමුදයංච, ලෝකයෙන් නිදහස් වෙන්න. ලෝකයේ කිව්වේ අර කලින් කියපු ටික. අසකනනාසේ දිව ශරීරයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන සුඛ දුක්ඛ උපේක්ෂා ඇලීම් ගැටීම් මධ්‍යස්ථතා තමයි මේ ලෝකය. ලෝක නිරෝධය පිණිස. ඇයි අපි ලෝක නිරෝධය ලබන්නේ? මේ ලෝකේ හරි දුකයි. දැන් නැති වුණත් අනාගත දුක් වෙනවා. මේ ලෝකේ හරි මායා සහගතයි. රවටන සුළුයි, අවිද්‍යා සහගතයි. ඒ නිසා මම මගේ ඥානය දර්ශනය මම ලෝක නිරෝධය කරා යොමු කරනවා. ඒ සොයාගෙන යනවා. ඔබ සොයාගෙන යන්න, ඔබට කලින් දැනගෙන යන්න බෑ මේ නිවන. නිවන දැනගන්න දවසටම තමයි, අවබෝධ කරගන්න දවසටම තමයි ඒකේ ස්වභාවය තේරුම් ගන්නෙ. ඒ නිසා ඔබ මේක හොයාගෙන යන්න කලින් දැනගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. නිවන ස්වභාවය කොච්චර අපි කිව්වත් කලින් දැනගන්න බෑ. ඇයි කලින් දැනගන්න බැරි? අපිට පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන වලට සාපේක්ෂිත වූ ඒවාට ග්‍රහණය කරගත හැකි සීමා වේදයක් හඳුන ගැනීමට පමණයි අපිට පුළුවන්. අපිට පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අනුගත වූ සිද්ධාන්තයක් හඳුන ගන්න පමණයි. මේකයි හාදයක්. ඒ නිසා ඔබට කලින් දැනගෙන යන්න බැහැ නිවන ගැන. ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තමයි අපි කියන්නේ. ඔබ දැනගන්න දවසටම තමයි නිවනේ ස්වභාවය දැනගන්නේ. ඒ නිසා ඔබ ආකල්ප මවාගෙන හිටී සියල්ල ඔබට බොරු කියලා එදාන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙච්චර පහසුවෙන් අවබෝධ කරගන්න තිබිච්ච දෙයක් මම මෙච්චර දුක්කින්ද මොකටද මේක අවබෝධ කරගන්න කියලත් හිතෙනවා. අපි අර කීමට කියන්නේ නහය ඔළුව වටේ අත දාලා නහය ඇල්ලුවා කියලා. ඒ වගේ දෙයක් තමා සමීපවම තියෙන සරලමදී ස්වභාවිකම தත්ත්වය අවබෝධ කරගන්න බැරුව තමයි මේ නැහින්නේ. ලෝකේ තියෙන සරලම දේ, ලේසිම දේ, ස්වභාවිකම දේ නිවන් දකින්න එක. ඇයි ඒක අවබෝධ වෙන්නේ නැත්තේ? අපි මේක ලොකුවට අරගෙන. මේ ඉන්ද්‍රියන් වලට අනුගත වෙන්නේ, අතීතයට අනාගත වර්තමාන වලට අනුගත වෙන්නේ අස්වාභාවිකව. අස්වාභාවිකව කියලකින් අදහස් කරන්නේ මවාගත් අර්ථවලින්, සංකල්පණය කරගත්, දෘෂ්ටි කරගත් අර්ථවලින් තමයි මේවට අනුගත වෙන්නේ. ඒ නිසා එතන තියෙන්නේ අස්වාභාවිකයි. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මේ ස්වභාවික මහ පොළව මිනිස්සු ඔක්කොම එකිනෙකාට වෙන් කරගෙන නැද්ද දැන් ඉන්නවා? ඒ මොකන්ද? ඒකට තමයි අස්වාභාවිකත්වය කියන්නේ. මේ සියලු දෙනාම මිනිස්සු. අපි මිනිස්සු ජාති ආගම් වර්ග ભેද වලින් වෙන් වෙලා නැද්ද? ඒකට තමයි අස්වාභාවිකත්වය කියන්නේ. ඉතින් අපි මේ අපි විතරයි මේ වගේ දර්ශනයක් ලබා දෙන්නේ. අනිත් ත්‍රස්තවාදී ආගම් මේක කියලා දෙන්නේ නැහැ නේ. ඔන්නෝකනේ ප්‍රශ්නේ. ඒ මිනිස්සු අපිට ත්‍රස්ත ක්‍රියා කරන්නේ ඒකයි. ඒ නිසා ඔය පින්නතුන්ට මේ ධර්ම ප්‍රතිලාභය ලබන්න අවකාශය ලැබිලා තියෙන ඔය ඇත්ත හැමදාම ශ්‍රාවකය වෙන්න එපා. ශ්‍රාවකත්වය කියලා කියන්නේ මහා හිඟාකෑමක්. හැමදාම එතනම ඉඳගෙන හැමදාම අර ගිහිල්ලා හැමදාම අනුගිලෙන් වතුර ගේනවා වගේ යාචකෙක් වගේ හැමදාම බනහන්න වෙනවා. ඒ කියලා දෙන්න මේ පැය. එහෙම කියලා දෙන්නම ඕනේ නැති තමන්ගේ දෙපයෙන් තමන්ගේ දර්ශනයෙන් සිටගෙන ඇවිදින්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. කඨින පිංකම් කෝටියක් කළාට වඩා මහත්ඵලයි මහානිසංසය මේ ශ්‍රී සද්ධර්මයේ දැකීම. කෝටියක් කළාට වඩා කඨින පිංකම් කෝටියක් කරන්න වෙන මහන්සිය මේකට උනාට පාඩු නෑ. එච්චර ඕනේ කඨින පිංකම් 10ක් කරන්න මහන්සිය මහසි කීම උනාම ඇති. දකින්න. ඇයි ඔබට මේක දකින්න බැරි? ඔබ ළඟ මොනව හරි ආශ්‍රව ධර්මයක් බැඳිලා තියෙන ඔබට නොදෙන එකයි. ඔබ තාමත් පංචකාමයන්ගෙන් යමකට ගිජුව පවතිනවා. ඒකයි. ඔබට තාමත් අතහැර ගන්න බැරි ආසත්ත වූ දේවල් ඔබ ළඟ තියෙනවා. ඒකයි. ඒ ආසත්ත වූ දේවල් මොනවද කියලා හසුනොත් ඔබට දැනෙයි මේ විදර්ශනා ගමනේ යනකොට පස්සෙන් අදිනවා වගේ කෙනෙක්. ඒ ආසත්ත වූ චේතනා එතකොට ආපහු හැරිලා ඒ චේතනාවට කියන්න විමසොන් බුද්ධයෙන් යමක ඒ කාරණේ උපත සහ පැවැත්ම අවසානයේ ඔය ඕනම ආසත්ත භාවයක් පවතින්නේ මරණකම විතරයිනේ. දරුවෙකුට තිබුණත් මොනුපුරෙකුට තිබුණත් මිනිබිරියෙකුට තිබුණත් දේපලකට තිබුණත් ස්වාමියට භාර්යාවට තිබුණත් ඔය ආසත්ත භාවයේ තියාගන්න පුළුවන් මැරෙනකම් විතරයි උපරිම තිබුණොත්. එහෙම නැත්නම් ඊටත් කලින් ඒවා කැඩෙනවා හිතවලින් නැති වෙනවා. එතකොට කියන්න මම සංසාරේ තනිව බොහෝ පුත්‍රයෝ ලැබුවා, බොහෝ දුවවරු ලැබුවා, බොහෝ මිනිපිරියෝ ලැබුවා, බොහෝ සාමිවරු ලැබුවා, බොහෝ මව්පියවරු ලැබුවා, බොහෝ ශරීර ලැබුවා. ඒවා හැමෝම අතහැරලා හැමදාම මාව අකමැත්තෙන් විලාප දීගෙන ඒවා අතහැරියා. අද මං එහෙම ස්වභාව ධර්මයෙන් අතහැරින්න ඉඩ තියන්නේ නැහැ. මම මේක අතහරිනවා වේලාසනේ. එතකොට මේ අතහරිනවා කියන්නේ ඒවත් එක තරහ වෙනවද? නැහැ. හරි, දැන් තමන්ට එහෙම ආසත්ත භාවයක් නැතුව තමන්ගේ යන ගමනට හිරිහැරයක් නැති දෙයක් ගැන විදර්ශනා කළ යුතු නැහැ. තේරෙනවනේ? නේද? ඇඟේ ගෑවිච්ච නැති දෙලි පිහදන්න ඕනේ නැහැනේ. එනිසා අපි විදර්ශනා කරන්න ඕන කවුරු හවුරු හරි දෙන දෙයක් නෙමෙයි. තමන්ම තේරුම් ගන්න ඕන තමන්ගේ ආසත්ත භාවයේ තියෙන්නේ කොතනද, කොතෙන්ටද කියලා. මේ මිල මුදල දුවා දරුවා මහත්ය වෙන්නම ඕනේ මේ ආසත්ත භාවල් හටගන්න. මහ පුදුම දේවල් මේ හිතේ කැමැත්ත කියන එක. ඒක හාමුදුරු කෙනෙකුට තිබුණ මේ කකුළු මස් කන්න තිබුණ ආසාවක්. ඔන්න බලන්න මහ ලොකු දෙයක් කිය. අපි හිතන්න පුළුවන් අයියෝ මේක මොකද්ද කියලා. ඒක එහෙම තමයි. දැන් සමහර අයට අඹ ගෙඩියක් කන්න එන ආසාවක් ඇති වෙනවා. ඒක මහා ආසත්ත භාවයක්. ඒක තමයි ආගේ ලොකුම ආසාව. මං දවසක් වයසක ආච්චි අම්ම කෙනකින් අහුවා මොකද්ද අම්මා වැඩියෙන්ම ආස කරන දේ කියලා. වයසට ගියපු නිසා මං ඉතින් අහුවා මේ ඒ වයින් ඔක්කොගෙන් මං නිදහස් කරවන්න ඕන කියලා. ඒ අම්ම කිව් කාරණේ තමයි මීට අවුරුදු 55කට විතර කලින් ඒ අම්මල විවාහ ජීවිතේට ගිවිස ගන්න දවසේ අඳගත්ත මංගල සාරියට. ඒක තාම තියන් ඉන්නලු කබඩ් එකේ. ඒක තියාගෙන හැමදාම අතක ගා බල බල ඉන්නවා. අන්න බලන්න. ඒ කියන මං හාමුදුරුවනේ වතු පිටි ඉඩම් කඩන් ඒ රබර් වතු ඒවට මං ආස නැහැ. මං ආස අර මංගල සාරියට. මං ගෝවා අම්මා මේ ඕක තියාගන්න එපා. ඔක අදම ඔය ළඟ තියෙන නවා නිවාසයකට හරි මොකට හරි දොර ජනෙල් රෙදි ටිකක් හරි හදලා දෙන්න ගිහිල්ලා. ඔක තියාගන්න එපා. ඒ අම්මා ඒක කළා. හැමෝනේ හරි මං ඒකත් කළා. දැන් හරි මොකක්වත් නැහැ. නැත්තම් අරගේ මේ මැක් එකක්වත් වෙලා ඉපදී ඇවිල්ලා. ඒ අතාරින්නේ නැනේ. ඒකයි අපි කැමති තැනට තමයි සංසාරය යන්නේ. ඒ නිසා ඔබ කැමති තැනක් නැති වුණොත් චන්නය කොහොමද? මේ හිත අභ්‍යන්තරේ කැමැති තැනක් තිබුණොත් තමයි. ඊළඟට ගැටෙන තැනක් තිබ්බොත් ඒත් යනවා එතෙන්ට. ඒ මොකටද යන්නේ ගැටෙන්න? දැන් අපි මිතුරෙක් හිටියොත් මිතුරගේ ගෙදරට යනවා මිතුර හම්බෙලා සුවදව කතා බහ කරන්න. සතුරෙක් හිටියොත් සතුරගේ ගෙදරට යනවා ගැටෙන්න. ඔකයි වැඩි. ඒ නිසා ඔබ ළඟ ඇලීම තිබ්බත් ගැටීම තිබ්බත් ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. ආසාව කරනවා කියන්නේ ඇලෙන දේවල් වලට පමණක් නෙමෙයි ගැටෙන දේවලුත් තණ්හාව. තණ්හාය විපමුත්තස. තණ්හායෙන් නිදහස් වුණා. විමුක්තියටපත් වුණා. ඊට පස්සේ එයා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයා ස්ත්‍රියෙකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි ළඟට. කවුද එන? එයාට නමක් නැහැ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණාද යම් තැනක ඔබත් එදාට අඤ්ඤා කොණ්ඩඤ්ඤ වගේ අඤ්ඤා සීලවති අඤ්ඤා සෝමාවති වෙනවාම තමයි. ඇයි? නාමං අහෝසි. නාමය නෑ. බලන්න බුදුහාමුදුරු කොච්චර ලස්සනට ඉතන යමක් කියලා තියෙනවද? ඒ ඔයගොල්ලෝ ඔය නාමය අල්ලගෙන ඉන්නේ ඇයි? අතහරින්න. අතහරින්න. ඔය අනුන්ගේ කෝට් එක. ඔය ශරීරය කියලා කියන්නේ ඒ ශරීරය මතින් ඊළඟට අල්ලගෙන තියෙන දේවලුත් ඔක්කොම බුදුහාමුදුරුවෝ පෙන්වේ කුලියට ගත්ත ඇඳුමක්. ඕක හොරගම් කරගෙන යන්න හැදුවට යන්න බෑ. විල්ල මාරය ගන්නවා. කාගෙන්ද කුලියට ගත්තේ? මාරයගෙන්. මේ අපි කුලියට ජීවත් වෙන්නේ. හුස්ම ගන්නව මගේද හුස්ම? කෑම කනව මගේද කෑම? ජලය බොනව මගේද ජලය? නැත. කුලියට ජීවත් වෙනවා. එතකොට අසන්තෝෂෙන් ඇති අපිට මේවා එකක්වත් අයිති නෑ කියලා නෑ. අවබෝධඥානයේ ස්වභාවය මේ කිව්වේ අසන්තෝෂේ සන්තෝෂේ දෙකම තියෙන්නේ අල්ලගත්ත තැන, තණ්හාව තියෙන තැන. අසන්තෝෂේ සන්තෝෂේ දෙකම නෑ, තණ්හාව නැති තැන. මොකද්ද එහි තියෙන්නේ? අන්න ඒක තමයි ඔබ අවබෝධ කරගන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්න ඕන මෙන්න මේ මේකයි එතන තියෙන්නේ කියලා. දැන් හිතලා කිව්වට වැඩක් නැහැ. අර උපකල්පනය කරලා කියන්නේ එතන මේ වගේ වෙන්නේ නැති. දැන් අපිටත් ඔය පින්නතුල්ලගේ කාගහරි ගයක් කොහොම කොයි වගේද කියලා අහුවාම අපි උපකල්පනය කරලා කියනවා. ඉතින් උළු හොයලා නේද? සීට් හොයලා නේද? කාමර 5යි නේද? 10යි නේද? ඒක ගියා උපකල්පනය කරන්න පුළුවන්. ඒක කිසි වැඩක් නැහැ. ඒක නිකන් අර අන්දේ අඹ ගහට ගල් ගහනවා වගේ වැඩක්. රෑනුත් කැඩෙනවා, මලුත් කැඩෙනවා, ගෙඩිත් ඉතිත් ඔක්කොම කැඩෙනවනේ. එවැනි ප්‍රත්‍යක්ෂතාවය. ප්‍රත්‍යක්ෂ කරා. ප්‍රත්‍යක්ෂ කරා. ඒ නිසා අනුමානක ප්‍රශ්න කියන්න එපා, උත්තර දෙන්න එපා. ඒව ඔක්කොම අන්ධ ගණයට වැටෙනවා. අන්ධබූතය වගේ වෙනවා. ඒ නිසා පුදුම භාග්‍යවන්ත පිරිස, ඔය පිරිස පින්නතුනි. ඒ නිසා මුල්ම තැන ඔබගේ ජීවිතයේ හදවතේ ධර්මයට ලබා දුන්නොත්, ධර්මයේ තුලින් ඔබ ජීවිතේ සනසුනොත් ඔබට තේරෙයි ඔබගේ මව්පිය, ඔබගේ ස්වාමියා, ඔබගේ දරුවෝ ඔබට ලබා දුන්නොත් ත්‍යාගයට වඩා වටිනාකමක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ ඒකටයි. ධර්ම දාණය කියලා කියන්නේ පොත් අච්චු ගහලක එක්කෙනාට දුන්නට ධර්ම දානයක් වෙනවද කියන එක 100%ක ඒක වෙනම තර්කයක් තියෙනවා. තියන්නේ කෙලස් ටික දන් දුන්නොත් ධර්ම දානය ඇති වෙනවා. හැබැයි ඔබට තියෙන්නේ මේ නොයෙකුත් නොයෙකුත් නොයෙකුත් තියෙන මේ මානසික ස්වභාවල් කෙලස් හොය හොයා ඉන්න නෙමෙයි. දැන් අපි කැලේ ගමනක් යනකොට කඳුරු කටු පඳුරු හොය හොයා කප කපා යන්නේ නැහනේ. අපි යන මාවතේ විතරක් කටුපඳුරක් තිබුණොත් කපාගෙන යනවා. නැත්නම් මේ කටුපඳුරු හොය හොයා කපාගෙන යන්නේ. ඊළඟට හැම කටුපඳුරක්ම අපි කපාගෙන යන්න උත්සාහ කරන්නේත් නෑ. අපිට මග ඇරලා යන්න පුළුවන් නම්, ඉවසාගෙන දරාගෙන යන්න පුළුවන් නම්, අත්තක් නමාගෙන යන්න පුළුවන් නම් අපි ඒත් යනවා. ඒ නිසා බාධකයක් වුණොත් විතරයි අපි විහසුන් නුවණින් ඒ දිහා බලලා ඒවා බාධක නොවන මට්ටමට හිත හදාගෙන ඉස්සරහට වීරිය වැඩි කරන්නේ. එහෙම නැතුව මේ කටුපඳුරු කැලේම තියෙන කටුපඳුරු කපන්න ඕනේ. මොකද කෙලෙස් වලින් බොහෝ ප්‍රමාණයක් තියෙද්දි තමයි ඔබ පළවෙනි මාර්ගඥානෙ දකින්නේ. ඒ කාමරාග ව්‍යාපාද මාන එක එක උද්දච්ච කන් ටිකක් තියෙනවා. ඒව තීද්දි සංයෝජන තුනක් නැති වෙන. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒගෙනුත් අනුපුබ්බ ප්‍රතිපදාවට අනුව ඉස්සල්ල නැති වෙන ඕන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එකම අනිත් තුන ඉබේ නැති වෙනවා. ඒ නැතිවීම හේතුවෙන් අනිත් දෙක ඇති වෙනවා. ඒක වෙනම ප්‍රතිපදාවක් කරන්න ඕනේ නෑ. ඒකට ඒක නැතිවීම හේතුවෙන් අනිත් දෙක නැති වෙනවා. ඒක හේතුව. ඒක හරියට අර ගහක් කැපුවාම ගහේ ඉති වෙනම කපන්න ඕනේ නෑ. ඉතිත් බිමට වැටෙනවනේ. ඒ වගේ තමයි. සක්කාය දිට්ඨිය කියන මූලික සිද්ධාන්තය ඉවත් කරනකොට අනිත් දේවලුත් බිමට වැටෙනවා. ඒ නිසා ඔබව පසු කරගෙන යන්න ඔබ උත්සාහ කරන්න. ඔබ මෙතෙක් කාලයක් ඔබව මුල් කරගෙන හිතුවා නම්, ඔබව මුල් කරගෙන වින්දා නම්, ඔබව මුල් කරගෙන හැම දෙයක්ම කළා නම්, මම මුල් කරගෙන කළා නම් කටයුතු. දැන් ඔබ උත්සාහ කරන්න ඕන කාව පහු කරගෙන යන්නද? ඔබව පහු කරගෙන යන්න. දැන් ඇති ලෝකෙ මිනිස්සු කරන්නේ තවකෙක්, තව කණ්ඩායමක්, තව කෙනෙක් පහු කරගෙන යන්න බැලුවා. නෝන මහත්ය පහු කරන් යන්න බැලුවා, මහත්ය නෝනව පහු කරන් යන්න බැලුවා, දරුවෝ අම්මා දාත්ත පහු කරන්න බැලුවා, අම්මා දාත්ත දරුවෝ පහු කරන්න බැලුවා. සමහර තැන්වල තියෙනවා ඒ එහෙම කරන ඈ ලේලියා අම්මා දාත්ත නැන්ද මාම පහු කරන්න බැලුවා, නැන්ද මාම ලේලි පහු කරන්න බැලුවා. දැන් ඇති දැන් මම පහු කරන්නේ මාවයි. මේ සියලු දුක්වලට රැස මාව මුල් කරගෙන, මාව ප්‍රධාන කරගෙන, මමත්වයේ රජ කරගෙන, මමත්වයට මුල් තැන දීගෙන කටයුතු කරපො. මේ සිත තුල පිහිටා වැඩ කළාම, සිතට මුල් තැන දීලා, මමත්වයට මුල් තැන දීලා වැඩ කළාම එයින් ලැබෙන වේදනාව කරත්තේක බැඳ ගොනෙකුට ඒ කරත්තයෙන් ලැබෙන වේදනාව හා සමානයි. මේ මනෝපුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස ආචි පදුට්ඨේන භාසති වාකරෝති. මේක මනස ශ්‍රේෂ්ඨ කරගෙන, මනස මුල් කරගෙන වැඩ කළොත් ඕ වැඩේ උකන්. එතකොට මනස ශ්‍රේෂ්ඨ කරන්න නෙවෙයි තියෙන්නේ, මනස පරාජය කරන්න. මහට මේ නිවන් මඟ අවබෝධ වෙන්න එක හේතුවක් තමයි මේ ඒ කාලේ වුණත් මං හරි අකමැති කෙනෙක් පරාද කරලා ලබන ජයග්‍රහණයක් ලබන්න. දැන් ගමහරා කොහේ හරි දිව්වත් ඒත් එහෙමයි. අනිත් යාළුවට කියනවා ඔයා ඉස්සල්ලා යන්න මං පස්සෙන් එන්න. එතකොට මා හෙව්වා තවකෙක් පරාජය කර ලබන ජයග්‍රහණයක් නෙමෙයි. නැතුව ලෝක ජයග්‍රහණයක් තියනවාද? දැන් මේ ලෝක ජයයි කියන හැම දෙයක්ම තියෙන්නේ මේ තවකෙක් පරාජය කරලා ලබන ජයග්‍රහණයනේ. දැන් නිවෙස් වලින් උත්සාහ කරන්න අරයට වඩා මෙයා හොඳ නිවසක් හදලා, අරයට වඩා මෙයා හොඳ පළඳනාවක් පළඳලා, අරයට වඩා හොඳ මෙයා යාන වාහන පළඳලා, අරයට වඩා හොඳට මෙයා කියන මේ தত্ত্বවල තුලනේ මේ කෙනෙකුට කෙනෙක් කරන ජයග්‍රහණයක් තියෙන්නේ. කෙනෙකු පරාජය කළා ඊට පස්සේ ක්‍රිකට් ගත්තා මොනවා ගත්තත් තියෙන්නේ තව කෙනෙක් පරාජය කළා තව කෙනෙක් ලබන සතුටක්. අපි ඕගොල්ලෝ දෙවෙනි තැනට දාලා අපි එන්න ප්‍රතිලාභයක් ගත්තා, ලාභයක් ගත්තා, ජයග්‍රහණයක් ගත්තා, සම්මානයක් ගත්තා, ලකුණු ටිකක් ගත්තා, සල්ලි ටිකක් ගත්තා. තව කෙනෙකුට දුක, සංවේගයේ සංවේදනාව, තව කෙනෙකුට සතුට. ඒක හරි පහත් සතුටක්. තව කෙනෙක් පරාජය කරලා ලබන සතුට, තව කෙනෙකුට දුකක් කඳුලක් දීලා ලබන සතුට මං හිතන්නේ හරි පහත්. නේද? දැන් බොක්සින් ක්‍රීඩා වගේ ගත්තොත් එහෙම අනිත් කෙනාව බිම දාලා දත් කඩලා තොල් පළලා කන් හපා ගාලා අරේ අද්දක උස්සගෙන කෑ ගන්නවා නේ. ඒ නිසා ඒක පහත් සතුටක් ලෝකේ ලබන පහත් ජයග්‍රහණයක්. ඒ නිසා අනෙකෙකු නෙමේ තව කෙකු පරාජය වෙනකොට ලබන එකම ජයග්‍රහණය තමයි නිර්වාණය. ඔබ නිතරම අහලා බලන්නේ ඇයි මට දකින්න බැරි ඇයි නිවන කියලා. ආසත් වෙච්ච කරුණ වහාම අඳුන ගන්න, නිර්වාණය සොයා යන්න. ඒ කියන්නේ නිහඬව මනස තියන් ඉන්න, ඔහේ පාඩුවේ තියන් ඉන්න නෙමෙයි, ඔබට සොයාගෙන යන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඒ ලෝකෝත්තරත්වය හොයාගෙන යන්න ඕනේ. ඔබ ඒ දැකිය යුතුයි. ප්‍රදීපන්න ගවිස්සත, ගවේෂණය කරන්න ප්‍රදීපය. ප්‍රදීපය anu nirvana ආලෝකය. ඒ ගවේෂණය කරන්නේ නැතුව අර නිකන් මනස මේ සැහැල්ලු කරලා තියලා ඔහි පාඩුවේ ඉඳලා නම් නිවන් දකින්න බෑ. ඔය මනස කම්මැලි වෙනවා ඈ. දැන් ඔබට තියෙන්නේ මහා කැලයක් සුද්ධ කරන්න නම්, ඉතින් එතන කැලයක් නැහැ කියලා හිතාගෙන ඉන්නව සද්ද නැතුව. එතකොට කැලේ නැති වෙනවද? ඈ, මෙතන අපිට අනාගත, අතීත, අනාගත, වර්තමාන මහා ප්‍රශ්න ගොඩක් තියෙද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ස්වභාවික ක්‍රියාවලියක් ඒ ඔක්කොම කියලා සද්ද නැතුව ඉන්නවා. ප්‍රශ්නෙ දෙන්නේ නෑ. ඒක හරියට අර අපි අර මෝඩ බෞද්ධයෝ වගේ තමයි. හැම දෙයක්ම ඒක කර්මෙනේ කරන්න දෙයක් නෑ, අපි පින් කරලා නැතුව ඇති. ඒ මෝඩයෝගේ හැටි. අපිට බෑ, අපිට නෑ. එහෙම නැත්තම් ඒක දෙයියෝගේ කැමැත්ත. ඔය ඔක්කොම එකම මෝඩයෝ පිරිසක්. අර කර්මෙට බාර දීලා ඉන්න කට්ටියයි දෙයයන්ට බාර දීලා ඉන්න කට්ටිය ඔක්කෝ මෝඩයෝ පිරිසක්, මෝහාන්ධකාරයෙන් පිරිච්ච පිරිසක්. උත්තානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාර සංඤතස්ස ච ධම්ම ජීවින අප්‍රමත්තස්ස යසෝහි වඩ්ඩති. අප්‍රමාදී භව යසෝහි වඩ්ඩති. යසස වඩවන, නුවණ වඩවනවා. ඒ ඕව නෙමෙයිනේ අපේ මිනිස්සුන් චින්තනය වෙලා තියෙන්නේ. උත්තානමතෝ නැගී සිටිනවා, අවදි වෙනවා. සතිමතෝ හොඳට සිහිය අවදි කරගන්නවා. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ අපි කළ යුතු වැඩ පිළිවෙල හරියට කරන්නට. අප්‍රමත්තස්ස යසෝහි වඩ්ඩති. අප්‍රමාදී බව දකින්නට. මොකද අප්‍රමාදී බව කියලා කියන්නේ? නතර වෙලා ඉන්නේ අපේ ඉන්ද්‍රියන් හයේ. ප්‍රමාදය කියන්නේ ඒකයි. නිවන් පුරයට ඇවිල්ලා නැහැ, නතර වෙලා ඉන්නෝ. මග හෝටල් වල නතර වෙවි කකා ඉන්නෝ, යන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරේ මන කියන හෝටලේ නතර වෙලා කකා ඉන්නෝ, යන්නේ නැහැ අර මාලිගාව වඳින්න. මග සංචාරය කර කර ඉන්නෝ. ඇයි නතර වෙලා ඉන්නේ? රූපයකට ඇලීම ගැටීම නිසා, සම්බ්‍රේකට ඇලීම ගැටීම නිසා, අපි ස්වභාවයක් තමයි ලස්සන දේත් තිබිලා බලනෝ, අවලස්සනම දේත් තිබිලා බලනෝ. වාහනේ ගියද්දී හොඳට බලන්න. ඒයි අනර මනුස්සයෙක්ගේ කැත අර බලනකෝ කොණ්ඩිය වාගේ. මේ මනුස්සයා ගියත් තිබිලා බලනෝ. එහෙ නැත්තම් ලස්සනම කෙනෙක් ගියොත් ඒයි අර බලනෝ කාරයගේ ලස්සන. ඒක තමයි මනුස්සයෙක්ගේ ස්වභාවය. අමහිරිම කෑමක් හම්බුනොත් එහෙම ඒක ගැන කතා කර කර යන හරිම සෞතු හෝටල් එකේ අද කන්න හම්බුනේ කියලා බැලුවනේ යනවා. රසම රස කෑමක් හම්බුනොත් ඒක ගැනත් අපි කතා කර කර යනවා. අද හොඳ රස කෑමක් කෑවගේ ඒක තමයි කියන්නේ හැටි ඇලීම ගැටීම. ඇලීම ගැටීම. අප්‍රසන්නතාවය ළඟත් අපි නතර වෙනවා. ප්‍රසන්නතාවය ගැනත් අපි නතර වෙනවා. ඒක තමයි තියෙන ස්වභාවය. අපේ හිතට තදින් වදිනවා ප්‍රසන්නතාවයේ දේවලුත්, තදින්ම හිත වැළඳ ගන්නවා අප්‍රසන්න දේවලුත්, තදින්ම හිත වැළඳ ගන්නවා. දැන් ඔබ කල යුත්තේ කුමක්ද? අර අප්‍රමාදී බව ඇති කර ගන්න ඕන. අර සංඥා නිරෝධය, රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, තණ්හා නිරෝධය, භව නිරෝධය සොයාගෙන යන්න ඕන. ඒ සොයාගෙන යෑම යන තරමටම ඔබේ මාර්ගය ඔබ ගෙවා දමනවා වෙනවා. එක දිගට ඔබ මහන්සි වෙනවා නම් වහ වහාම දකින්න පුළුවන්. එක දිගට ඒකට මහ බාධක බිඳගෙන යන මහ බලයක් තියෙන්න ඕන. ගමහරහා දුවනවා කියලා වුණත් ඔය රවුම දුවගෙන එනකොට අවසාන ටික ඔන්න මෙන්න වැටෙන්න හරිම අමාරුයි. හිතෙනවම තමයි අර පස්සෙන් එන වාහනේට ටැක්ටරේට නගින්න. අර එනවනේ බැරිය නැග්ග ගන්න ටැක්ටරේකෝ. පින්නතුන කියන්නේ මාත්තු පොඩි කාලේ ගමහරහා දිව්වා. ඉතින් අපි දැන් මමයි මගේ තව යාළුවෝ තමයි අන්තිමටම ආවේ. මොකද අපි පොඩි වුණේ. මගේ වයස ඕනනම් අවුරුදු මේ 10ක් ඇති. ඉතින් අවුරුදු 10 ළමයි දෙන්නේ දුවනවා. අවුරුදු 35 40 25 කොළු ගැටවුව එක. එතකොට ඉතින් අන්තිමේට හරියන එක ලොකු දෙයක්නේ 10යිනේ. ඈ පැය භාගයක විතර දුරකින් ආවා ඉතින්. දැන් අන්තිමේ දැන් එනකොටත් හැමෝම කියනවා දැන් මේ වැඩන්නේ අරගොල්ලෝ ගිහිල්ලා දැන් පැයක් විතර ඇති ඕගොල්ලෝ නැගින්නෝ මේ ටැටරේට කියලා. දැන් අපි කියනවා නෑ නෑ එහෙම බෑනේ ගමන ආරම්භ කළානේ අපි හිමින් හරියනවා. ඉතින් මොකන්ද වැදගත්කම එතකොට? බෑයි කියලා ටැටරේට නැගින එකනේ මේ වැදගත්කම. ඈ හිමින් හරි ගමන අවසන් කරන්න ඕන. අන්න ඒ වගේ පින්නතුන්ගේ වීරයත් එහෙම වෙන්න ඕන. ඒකට ලොකු වීරයක් ඇති වෙන්න ඕන. කැක්කුම්, වේදනා, පසුබෑම්, උදාසීනකම් ඇති වෙයි. එහෙත් ඔබ සත්‍ය අවබෝධ කරගත යුතුමයි. ඇයි මේ වගේ අවස්ථාවක් සසර තව හම්බ වේද කියලා කියන්න බෑ කවදාවත්. ඔයවත් ඒක නියත ගතියක් නෙමෙයි. මේ විමසොන් බුද්ධියෙන් බලන්න දැන් දැකපු කට්ටිය ඉන්නවනේ. ඒ දැක්කේ ධර්මයේ ශ්‍රවණය කළා එක දිගට. ඒ ශ්‍රවණය කරන වේගෙටම නුවණ ධර්මයේ තුලින් නුවණ වැඩුවා. ඒ වගේම තමයි විමසොන් බුද්ධියෙන් හොඳින් බැලුවා. සියල්ලගෙන්ම විනිර්මුක්ත වූ නිදහස් වූ ඒ උදාහරතර සැනසීල මාගේ ජීවිතය කරා පරිවර්තනය වෙන තුරුම මා එතරම්ට පරිවර්තනය තුරුම මා මේ අත්හරින්නේ නැහැ කියන අදිෂ්ඨානය ඔන්න ක්‍රමවේදේ සියල්ල අතහරින්න අධ්‍යාත්මික සිතෙන් බාහිර සිතෙන් ඔබගේ යුතුයකම් පිළිවෙත් හැටියට මේ දේවල් කරන්න. අධ්‍යාත්මිකව සියල්ල අතහරින්න. මලත් හොඳට පේනවා බාහිරින් වියතු යුතුකම් චාලිත්‍ර ධර්ම ඒ දේවල් අපි සිද්ධ කරනවා. ඒ විදිහට ඉන්නවා කලමනා කරන ආයතන නඩත්තුව ඒ දේවල්. නමුත් අධ්‍යාත්මික සිතින්න කිසිම දෙයක් නැත. සංඥා නිරෝධය. ඒක මේ හිතලම හිත හදාගෙන ඉන්නව නෙමෙයි. අවබෝධයෙන් පස්සේ ඇති වෙන ස්වභාවිකත්වය. දැන් ඔයත් හිතලා මමත් මොහොතකටවත් ආස නැහැ කියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට එහෙම කියපුව අයට මම කියන ඔය කරේ දෙන මාළි දෙන්න බැරිද අපිට? හබෝ බෑ මේක දෙටි මොකද මේක අපේ මාත්‍යම මේ මං කසාද බඳින දවසේ දාපු එක. එහෙනම් මං කිව්වා මොකවත් ආස නැහැ කියලා. ඒ එහෙම නැහැ කිව්වට බෑ. එහෙමයි ඉන්නෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සියලුම ආසාවන් තියෙන නමුත් ඒක පේන්නේ පේන්නේ අලු යට ගින්දර. ඔකට කියන්නේ අලු යට ගින්දර. ඒ නිසා ඔබේ සිතෙත් ඔබට සමහර වෙලාවට පේන වෙන්න පුළුවන්. අනේ මම මොකටවත් ආස නැහැ කියලා හිතෙන්න පුළුවන්. අලු යට ගින්දර. අවසල බලන්න ඕන. අපේ නායක හැමදෙරෙම එහෙම කිව් කතාවක් තමයි ওই සමහර අය එනවා අපි සෝහාන් අපි අනාගාමි කියලා එනවනේ. ආවම තරහ යන්නම එක එක දේවල් කියනවා. අවුස්සල තමයි බලන්න පුළුවන් එයාගේ සත්‍ය මොකද්ද කියලා. අවුස්සන්න නැතුව කොහොමද දැනු ගන්නේ? ඈ අවසන්නත හැමෝම කරුණාව දයාව දක්වනෝ තමන්ට සුවදව කතා කරද්දි හොඳින් කතා කරද්දි නේද? එහෙම නෙමෙයි. අපි පොඩ්ඩක් අවුස්සල බලන්න ඕන මෙයාගේ සර්පයා කොච්චර සරයිද කියලා. නයිපොලුංගු වගේ කොහොමද එළියට එන්නේ කියලා බලන්න ඕන. කෙනෙක්ගේ හොඳ ගුණ දකින්න පුළුවන් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී තමයි නරක ගුණයි හොඳ ගුණයි දෙකම දකින්න පුළුවන්. මිත්‍රත්වයේ ඔක්කොම දකින්න පුළුවන් එතෙන්දී. ඒ නිසා ඔබේ හිතත් කවුරු හරි අවුස්සනව නම් ඇත්ත වශයෙන්ම ලොකු පිනක් ඒ මනුස්සයා කරන්නේ. මොකද ඒ හැම මොහොතකම ඔබ බලාගන්න ඔන්න දැන් දැක්කනේ බහිටියා මොකක්වත් තරහ යන්නේ නැහැ කියලා ඔය පේන්නේ දැන් ඇවිස්සලා තියෙන විදිය. ඔය ඇතුලේ තිබිච්ච පැහැව පැහැව තිබිච්ච ඔය සරව තමයි දැන් ඔබට ඔය පේන්නේ. ඔන්න දුරවලකම් ඔන්න නැති කරගන්න ඕන තැන් කියලා තේරුම් කරගන්න. ඉතින් ඒව බල බල ඉන්නමත් නෙමෙයි ඒව අර මගදී හසු වුණොත් ඉස්සරහක් අපි කියනවා ඒවා විදර්ශනා ඥාණයෙන් අත්හැරගෙන යන්න නැත්නම් ඔබ පරේක්ෂණය කළ යුත්තේ කිං සච්ච සත්‍ය කියන්නේ නිවනට කිං කුසල කුසලයේ කියලා කියන්නේ නිවනට කුසලස්ස උපසම්පදා කුසලයෙන් උපසම්පදාවටපත් වෙන දැනට තියෙන සම්මුති උපසම්පදාන්නේ ඒක වැදන්නේ ඔබත් උපසම්පදා භික්ෂුවක් වෙනවා මාර්ගඵල ඥානයටපත් වෙනවා මොනවද කුසලස්ස උපසම්පදා කෙනෙක් වෙනවා හාමුදුරුවෝ 1000කට දෙන දානයකට වඩා අපි සිද්ධ වෙනවා අර කුසලස්ස උපසම්පදා හාමුදුරු කෙනෙකුට හරි ගිහි කෙනෙක් හරියා හාමුදුරු කෙනෙක් බවට පත් වෙනවා අවබෝධයත් එක්කම බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෙක් ඥාතිවරයෙක් බුදුහාමුදුරන්ගේ අත්තර අල්ලගත්ත කෙනෙක් එයාව හරවන්න බැහැ මොනම විදියකටවත් කෝටි ප්‍රකෝටි ගානකටවත් මුළු රටක් තෑග්ගක් දෙනවා කියුවත් බුදුන් නොබුදුන් සඟුන් නොසඟුන් වෙන්නේ නැත දහම් නොදහම් වෙන්නේ නැත නැත්තං ඉතින් මේ ලෝකේ ඉන්න පුදුම් බෞද්ධයෝ ටික නම් කවුරු හරි රෙදි කෑල්ලක් අඩුවට දුන්නොත් එයා බුදුන් නොබුදුන් වෙනවා හෑ මොනවා හරි භාණ්ඩයක් රුපියල් 100ක් 200ක් අඩුවෙන් දුන්නාම ඔන්න බුදුන් නොබුදුන් වෙනවා හරම වෙන්නේ නැහැ දෙන්නේ පැහැදිලිවම ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට ගල් පෙළන මිනිසුන්ට අපි ඇත්ත වශයෙන්ම 750කින්වත් උදව් කරන්න හොඳ නැහැ බුදු පිළිම කඩලා බාමෙන් බුදු පිළිම මේ වගේ කඩලා බිමට දාවු පරම්පරාවේ කිසි කෙනෙකුට උදව් කරන්න හොඳ නැහැ. එහෙම කො ආනන්තරේ පාප ගණණයට අපිත් උදව් කළා වෙනවා. එහෙම නැත්නම් අනාගතයේදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දරට කපන්න හිතාගෙන ඉන්න කට්ටියට උදව් කරන්න හොඳ නැහැ. එහෙම කළොත් ඒක බුදුන් විනාශ කිරීමට අපිත් වක්‍රානුකූල උදව්වක් කළා වෙනවා. නමුත් වැරදිලා මොකක් හරි බාන්නයක් ගන්න ලැබුණයි කියන කතාවනේ මෙන් අදහස් කරන්නේ. හිතාවත එහෙම නොවිය යුතුයි. අපි පුළුවන් තරම් ඒවෙන් වැළකී සිටිය යුතුයි කියන කාරණේත් අපි හිතාමතාම තේරුම් ගත යුතුයි. ඇයි? ධර්මයේ සුරක්ෂිතව තිබිය යුතුයි ලෝකේ. අඥාන හරි බෞද්ධයෙක් හිටියොත් විතරයි මේ ධර්මයේ තියෙන්නේ පවතින්නේ. නැත්තම් පවතින්නේ නැහැ. මේ ධර්මයේ ටික අහන්නේ බෞද්ධ වෙන, අවබෝධ කරගන්න බෞද්ධ වෙන. ඇයි ලෝකෙ මිත්‍යාව පැතිරෙන්නේ? ඇයි ලෝකෙ අසත්‍ය පැතිරෙන්නේ? ඇයි ලෝකෙ මෙච්චර ලෝකේ රව, මෙච්චර වායු ගෝලෙ හැදුන විදිය, මෙච්චර ලෝකෙ පවතින විදිය කියන්නේ මේ මෝඩ කවුරුවක්වත් නැති අර මෝඩ බේගල් පච මල්ලක් ගහපු අර පූජකයන්ගේ වචන වලට රැවටෙන්නේ ඇයි? එහම මහ පච මල්ුනේ තමන්ගේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, අනුන් පොළඹවා ගැනීම සඳහා නිර්මාණය කරගත්ත දේවල්. ඉතින් මෝඩ ජනතාව, අඥාන ජනතාව ඒවට අල්ලලා ඒ ජනතාව දිගටම පවත්වා ගැනීම සඳහා මොකද්ද කරන්නේ? වෙන ආගම් පොතක් බැලීම තහනම්. ඇයි? එයා දන්නෝ එයාගේ බොරුව තියන් ඉන්න බෑ වෙන ආගම් පොතක් බැලුවොත්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා අසත්‍යයට දැන තියෙන්නේ විවෘත නොවන තියනකම්. සත්‍යයට දැන තියෙන්නේ විවෘත වෙන තරමට. හඳ බබලන්නේ විවෘත වෙන තරමට. හිරු බබලන්නේ විවෘත වෙන තරමට. අසත්‍ය බබලන්නේ සැඟවිලා තියෙන තරමට. එනිසා මේ බුදුදහම විවෘත, අපේ දේශනා විවෘතයි. ඔබේ ජීවිතෙත් ඔබට විවෘත විමර්ශනය කිරීමට හැකියාවක් තියෙනවා. මේ අවබෝධ කරගන්න සත්‍ය බුද්ධාගමේ සත්‍යවත් වෙනත් ආගමක සත්‍යයක්වත් නෙමෙයි. මේ ලෝක සත්‍ය, මානව සත්‍ය, මානව නිදහස, මානව විමුක්තියයි ඔය දකින්නේ. වෙනතු බුදුහාමුදුරන්ගේ නිවන නෙමෙයි. බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඇතත් තියෙන නිවන, ඕක මතු කරලා කියලා දෙන්න කෙනෙක් හිටියේ ඉන්නේ නැති එක මේ තියෙන පස්සේ. බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඇතත් ඉන්ද්‍රියන් 6 තියෙනවා. මේ කරන්නේ ඉන්ද්‍රියන් 6 ඉක්මවා යනවා. බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඇතත් පංච උපාදාන ස්කන්ධය තියෙනවා. මේ කරන්නේ පංච උපාදාන ස්කන්ධය ඉක්මවා යනවා. බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඇතත් ඇලීමයි ගැටීමයි මධ්‍යස්ථතාවයයි තියෙනවා. ඔය ත්‍රිවේදනාවල් ඉක්මවා යන එක තමයි නිර්වාණය කියන්නේ. යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවා යයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැක්කාවේ. ඉතින් ඇයි ඉක්මවා නොයන්නේ වැත්තෝ? පිටිපැත්තෙන් එළවන බව තේරෙන්නේ නැද්ද මාර්යා? තේරෙනවා නම් අප්‍රමාදීව නිවන කරා දුවගෙන යන්න. ඔය නිසරු භයංකාර පුහුදුන් තැන ජීවත් වෙන්න එපා. හොඳයි, අද වැඩසටහනෙන් පින්නතුන්ට මේ කරුණු කාරණා ප්‍රත්‍යක්ෂ කරගන්නට තව තවත් සාකච්ඡා කළා නෝන දියුණු කරගන්නටත් හැම තිස්සෙම මතවාද වලින් හරි පෙර දේශනාවක තිබුණු වචනයක් අරගෙන හරියටෙන්ට යොදලා තමන් හරි කෙනෙක් වෙන්න එපා. එතකොට තමන්ගේ දෙයක් ඉදිරිපත් කළා තමන් හරි වුණා නෙමෙයිනේ එතන. නේද? නිකන් අනුන්ගේ උත්තරයක් කියලා තමන් ඇඟ බේරගත්තා වගේ. මේක ඇඟ බේරෙන්න ලියන විභාගයක් නන් නෙමෙයි. තමන් නිදහස් වීම සඳහා කරන විමසුමක්. හැම තිස්සෙම විමසුම් බුද්ධියෙන් ඕනින් බලන්න. එතනින් ඇතිවන ගැටලු අපමණක්ම සාකච්ඡා කරන්න, ගැටලු බිඳගෙන ප්‍රශ්න විඳගෙන ඒ ලෝකෝත්තරත්වය තමන්ගේ ජීවිතේ බවට පත් වෙනකන්, කියන්නේ ලෝකෝත්තරත්වය දැනගෙන විතරක්මදි ඒක ධම්ම ජීවිනෝ බවට පත් වෙන්න ඕන, ධර්මයේ ජීවිතේ බවට පෙරලෙන්න ඕන. ධර්මයේ ජීවිතය කියන්නේ දෙකක් නොවේ, එකක් බවට පත් වෙන්න ඕන. දැන් ධර්මයේ කියන්නේ එකක්, ජීවිතය කියන්නේ තව එකක් නේ. ජීවිතය කියන්නේ මහ දුක් ගොඩක්, ධර්මයේ කියන්නේ තවත් එකක්. එහෙම නැතුත් අර ධර්මයෙන් පෙන්නන මේ සැනසිල්ල, මේ නිරෝධ සහගත විමුක්තිදායක ගුණයම ජීවිතේ බවට පෙරලිච්ච දවසට තමයි අපිට සාදුනාද දෙන්න පුළුවන්, සතුටු වන්නට පුළුවන්. ඒ தත්ත්වේ වහවහ ඇති කර ගන්නට පින්නතුන්ට බලය, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.